සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයිති අනුසෝත සූත්‍රය. භාගතුන් වහන්සේ මේ සූත්‍රයෙන් පුද්ගලයන් හතර දෙනෙක් පිළිබඳව විස්තර කරනවා. අනුසෝතගාමී පුද්ගලෝ, පටිසෝතගාමී පුද්ගලෝ, කිතත්තෝ පුද්ගලෝ, තින්නෝ පාරගතෝ, තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ වශයෙන් මේ හතර දෙන දක්වනවා. ධර්මය තුල අපට දකින්නට ලැබෙන ලක්ෂණයක් විවිධාකාරයෙන් මේ ලෝකේ ඉන්න මනුස්ස වර්ගයා විස්තර කරලා තියෙනවා. අනේ අතුරින් මේ සූත්‍රයේදීත් එක්තරා ප්‍රභේදයක් අපට පැහැදිලි කරලා දෙනවා. පළවෙනි පුද්ගලයා තමයි අනුසෝතගාමී පුද්ගලෝ. අනුසෝතගාමී කියන්නේ මේ ලෝකේ යන විදියට යන, නැත්තම් අවිජ්ජාපච්ච සංඛාරා කියන මේ පටිසම්පාද චක්‍රය තුලට අහු වෙලා අවිද්‍යාසගතව ලෝකයේ තුල සසර කර්ම කරමින් අවිද්‍යාපච්ච සංඛාරා කියන සංඛාර සිද කරමින් ගමන් කරන සත්වයා. දෙවෙනි තැනැත්තා තමයි පටිසෝතගාමී පුද්ගලෝ. මේ සංසාර චක්‍රයේ ස්වභාවය කල්යාණ මිත්‍ර ඇසුරෙන් අසා දැනගෙන ඒකට ප්‍රතිපක්ෂව විරුද්ධ මාර්ගයට උඩුගම් බලා යන පුද්ගලයා. ඊළඟට දක්වනවා තිතත්තෝ පුද්ගලෝ. මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා කිසියම් ස්ථාවර මාර්ගයකට පිහිටලා ඉන්න පුද්ගලයා ගැන සඳහන් කරනවා. ඒ තමයි අනාගාමී පුද්ගලයා. ඕරම් භාගීය සංයෝජන දුරු කරලා අනාගාමී මට්ටමටපත් වෙලා ඉන්න තැනැත්තාටයි තිතත්ත කියලා සඳහන් කරන්නේ. හතරවෙනි පුද්ගලයා තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ කියලා සඳහන් කරනවා. ඒ පුද්ගලයා මේ සසරෙන් එතෙර වෙලා නැත්තම් පරතරයට ගිහිල්ලා යම්කිසි ස්ථාවරත්වයක තලයක පිහිටලා ඉන්න සත්වයා, බ්‍රාහ්මණයා නැත්තම් රහතන් වහන්සේ වශයෙන්. මේ පුද්ගලයන් හතර දෙනා පිළිබඳව කෙටියෙන් දක්වනවා නම්, පළවෙනි පුද්ගලයා මේ සංසාර චක්‍රයේ ගමන් කරන අසෘතවත් පෘථග්ජනයා විදිහට දක්වන්න පුළුවන්. දෙවෙනි පුද්ගලයා සෘතවත් ආර්ය ශ්‍රාවකයා විදිහට පටිසෝතගාමී පුද්ගලයා දක්වන්න පුළුවන්. ඊළඟට තිතත්ත පුද්ගලයා වශයෙන් දක්වන්නේ ඔහු ස්ථාවරත්වයට පත් වෙච්ච කාම ලෝකයේ හේතු වෙන සංයෝජන සියල්ලක්ම දුරු කරලා ඕරම් භාගිය සංයෝජන නැත්තම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටික කියන මෙන්න මේ සංයෝජන පහම දුරු කරලා ඊට වඩා ඉහළ තලයකට ගිහිල්ලා අනාගාමී මට්ටමින් ධ්‍යාන මට්ටමින් එන පුද්ගලයා තමයි මේ සඳහන් කරන්නේ. ඊළඟට හතරවෙනි පුද්ගලයා තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මන වශයෙන් සඳහන් කරන්නේ රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය වශයෙන් තෘෂ්ණාදී සියලු සංයෝජන අනුසය වශයෙන් දුර කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ කතකරණීයයි, ඕහිත බාරයි, අනුපත සදත්තයි, පරික්ඛින බව සංයෝජන ආදී වශයෙන් දක්වනවා. උන්වහන්සේ කරන්න තියෙන දේ සියලුම දේවල් සිද්ධ කරලා කෙලෙස් ප්‍රහීණ කරලා සසර නිමාවටපත් කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ අපවත් වීම නැත්තම් පිරිනිවීම සමගම හරියට පහනක් නිවී ගියාසේ නැවත නූපදින මට්ටමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයන් හතර දෙනාගේ ලක්ෂණ තවදුරටත් පැහැදිලි කරනවා. කතමෝච භික්ඛවේ අනුසෝතගාමී පුද්ගලෝ. අනුසෝතගාමී පුද්ගලය කියන්නේ කවුද? ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ කාමේච පටිසේවති. මේ ලෝකයේ එක්තරා පුද්ගලයෙක් කියන ඔහු කාමයන් පටිසේවනය කරනවා. පාපංච කම්මං කරෝති. ඔහු පාප කර්ම සිදු කරනවා. අයං උච්චති භික්ඛවේ අනුසෝතගාමී පුද්ගලෝ. මෙන්න මේ පුද්ගලයා තමයි අනුසෝතගාමී පුද්ගලයා. නැත්තම් ලෝකේ යන විදියට ගංගා පහරට ගලාගෙන යන්නාසේ ලෝක ප්‍රවෘත්තියෙහි යෙදිච්ච පුද්ගලයා. එවැන පුද්ගලයාට සඳහන් කරන්නේ ඔහු නිතර සතර අපායට වැටෙන පුද්ගලෙක් විදියට. ඔහුට දක්වන්නේ හරියට සතර අපාය ඔහුගේ මහ ගෙදර වගේ කියලා. ඇතැම් විට ටික කලකට සුගතියට ගියත් වැඩිපුර කාලයක් දුගතිය අප්‍රමාණ දුක් විඳිමින් මේ සංසාර චක්‍රයේ ගමන් කරන තැනැත්තා. දෙවෙනි පුද්ගලයා සඳහන් කරනවා කතමෝච භික්ඛවේ පටිසෝතගාමී පුද්ගලෝ. පටිසෝතගාමී පුද්ගලයා නැත්තම් උඩුගම් බලහැන පුද්ගලයා කවුද කියලා. ඉදබික්කවේ ඒකච්චෝ පුද්ගලෝ කාමේන පටිසේවති පාපංච කම්මන්න කරෝති. මේ ලෝකේ එක්තරා තැනැත්තෙක් කියනවා කාමයන්ගෙන් දුරු වෙලා, ඒ වගේම පාප කර්මයන්ගෙන් දුරු වෙච්ච පුද්ගලයෙක්. සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අසුමුකෝපි රුදමානෝ පරිපුන්නම් පරිසුද්ධං බ්‍රහ්මචරියං චරති. මෙන්න මේ තැනැත්තා දුකසේ නමුත් දෝමනස්සේ නමුත් කඳුළු වගුරුවමින් නමුත් ඒ තැනැත්තා පරිපූර්ණ වූ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරනවා. නැත්තං ආර්ය ශ්‍රේණික මාර්ගයේ ගමන් කරන තැනැත්තෙක් විදිහට දක්වනවා. මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී ආරම්භයේ තැඹිට දුෂ්කරතා පැනනගිනවා. ඔහු ඒ දුෂ්කරතා මැදේ වුවත් තමගේ ධර්ම මාර්ගයෙන් ඔහු ඉවත් වෙන්නේ අප්‍රමාදීව අඛණ්ඩව ධම තුල කැප වෙනවා. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ ඉදිරිට යාමේ ප්‍රතිඵලයක් විදිහට ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ආකාලික බව ප්‍රකට වීම නිසා ඔහු වඩවඩාත්ම සතුටෙන් මේ ගමන යන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඉතින් මේ තැනැත්තා බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන පුද්ගලයෙකු විදිහට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ ආරසංගික මාර්ගයේ පිළිපදින ශ්‍රෝතයට පැමිණෙච්ච පුද්ගලයා වශයෙන් දක්වන්න පුළුවන්. ඒ වගේම කල්යාණ සීලවා කියලා ධර්මයේ එක්තරා පුද්ගලය ගැන සඳහන් කරනවා. උග්ග සූත්‍රය වැනි ඇතැම් දේශනාවල අපිට දැක ගන්න පුළුවන් පෘථග්ජන භූමියටත් ඒ වගේම සීක භූමියටත් අතර ඉන පුද්ගලය ගැන දක්වනවා. ඔහු ධර්ම ශ්‍රවණය කරලා සිල්වන්තව කාලය ගත කරන කෙනෙක්, ශ්‍රුතමේ ඥානයේ කිසියම් ප්‍රමාණයකට තියෙන පුද්ගලෙක් විදියට ඔහු සුගතිය හඳුනාගෙන ධර්මාර්ගයට අවතීර්ණ වෙච්ච තැනැත්තෙක් විදියට දක්වනවා. ඒ තැනැත්තත් අපට පටිසෝතගාමී පුද්ගලය විදියට දක්වන්න පුළුවන්. ඊළඟ තැනැත්තා කතමෝච බික්කවේ ඨිතත්වෝ පුද්ගලෝ. බුදුරජාන් වහන්සේ මේ ඨිතත්ව ස්ථාවරත්වයට පත් වෙච්ච තැනැත්තා විදියට දක්වන්නේ ඉද බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ පංචන්නං ඕරම් භාගියානං සංයෝජනනං පරික්කයා. ඒ තැනැත්තා පංචෝරම් භාගිය සංයෝජන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග පටිග කියන මේ සංයෝජන සම්පූර්ණයෙන්ම සමුච්ඡේද වශයෙන් අනුසය වශයෙන්ම දුරු කරපු ඕපපාතිකෝ හෝති. ඕපපාතිකව බ්‍රහ්මලෝකී ඉපදෙන තත්ත පරිනිබ්බායි, එහිදීම පිරුවන් පාන අනාවත්ති ධම්මෝ තස්මා ලෝකා, ඒ ලෝකේ නැවත නොයන පුද්ගලෙක් විදිහට දක්වනවා. මෙන්න මේ තැනැත්තාට තිතත්ත පුද්ගලය විදිහට දක්වන්නේ. ඊළඟ හතරෙනි පුද්ගලයා කතමෝච බික්ඛවේ තින්නෝ පාරගතෝත්ථලේ තිට්ඨති බ්‍රාහ්මනෝ. කවුද මේ තින්නෝ? සංසාරයේ ඉක්මවල තරණය කළා පාරගතෝ පරතිරට ගිහිල්ලා තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ, තලෙහි භූමියක පිහිටල ඉන්න බ්‍රාහ්මණය කවුද? ඉද බික්ඛවේ ඒකච්චෝ පුද්ගල වාසවානං කය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ විහෙරති. මේ තැනැත්තා ආශ්‍රවංශය කළා අනස්රවව චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තියෙන් දිට්ඨ ධම වශයෙන්ම සිය ඥානේම යථාවබෝධය සිද්ධ කරලා වාසය කරන පුද්ගලයා. චේතෝ විමුක්ත කියලා කියන්නේ සමත පූර්වාංගමව ධර්ම මාර්ගයේ ගියපු කෙනා. පඤ්ඤා විමුක්ත කියලා කියන්නේ ප්‍රඥාව නැත්තම් විදර්ශනා පූර්වාංගමව ධර්ම මාර්ගයෙන් ප්‍රතිඵලගත්තු කෙනා. මෙන්න මේ දෙන්නාම රහත් භාවයට පත් වෙලා ඔවුන් සියලුම සංයෝජන, අර ඕරම් භාගීය සංයෝජන පමණක් නෙවෙයි උද්දම් භාගීය සංයෝජන වශයෙන් දක්වන රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන දස සංයෝජනම දුරු කරපු පුද්ගලයා ඉදියට දක්වන්නට පුළුවන්. ඉතින් මේ මාර්ගයේ ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ කල්යාණ මිත්‍රාස්යෙන් ධර්ම ශ්‍රවණය කළා, ශ්‍රුතමය ඥානෙ ලබාගෙන ආරසංගික මාර්ගයේ ගමන් කිරීමේ ප්‍රතිඵලයක් විදියට රූපාදී ස්කන්ධ පංචකය සමුදේ වය අස්සාද ආදීනව නිස්සරණ වශයෙන් බැලීම් වශයෙන් නැත්තම් අනිච්ච සංඥා අනත් සංඥා ආදී දස සංඥා වැඩිම වශයෙන් තමන්ගේ කෙලෙස් දුරු කරගෙන අවිජ්ජායත්වේ අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියපු විදියට අවිද්‍යාව සම්පූර්ණම දුරු කරලා සංස්කාර දුර්කීන් ආදී වශයෙන් සංසාර චක්‍රයෙන් සපුරාම නිදහස්ුණු පුද්ගලයා විදියට දක්වන්නට පුළුවන්. ඉතින් අපත් උත්සාහ කරමු අනුසෝතගාමී මාර්ගය ඉක්මවලා පටිසෝතගාමී මාර්ගයට අවතීර්ණ වෙලා ඒ ඔස්සේ ස්ථිරව පිහිටි පුද්ගලෙක් විදියට අවසානයේහි පරතරට ගිහිපු සංසාරයෙන් නික්මුණු පුද්ගලයෙක් වන්නට ඔබ අප හැමදෙනාමත් උත්සාහ ගනිමු. ඒ සඳහා අප හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා. මේ උතුම් ධර්ම ශ්‍රවණය ආනිසංසයෙන් ධර්මාවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.